සැදැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ චතුක්ඛ නිපාතයේ හතරවෙනි නිපාතේන අභිඤ්ඤා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් මෙලව ඉපදෙච්ච නුවණැති පුරුෂයෙකුගේ කාර්යභාරය කොටස් හතරකට දක්වලා පැහැදිලි කරනවා. අත්ථේ භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤයා. මහණෙනි, මේ ලෝකයේ නුවණැති කෙනෙක් විසින් සිය විශිෂ්ටම ඥාණයෙන් යමක් පිළිසින් දැනගන්න තියෙනවා නම් අන්නේ දැනගත යුතු කාරණය පංච උපාදානස්කන්ධා. රූපාදී උපාදානස්කන්ධ පංචකය පිළිසින් දැන ගැනීමයි මෙලව ඉපදිච්ච නුවණැති කෙනෙක්ගේ ප්‍රධානතම පිළිසින් දැන ගැනීමයි දේශනා කරන්නේ. දෙවෙනි කාරණය, අත්ථේ භික්ඛවේ ධම්මා අවිඤ්ඤා පහතම්බා අවිජ්ජාච භව තණ්හාච. මහණෙනි, මේ ලෝකයේ නොනැති කෙනෙකුට සිය නොනින් ප්‍රහාණය කරන්න පුළුවන් කරුණු තියෙනවා, ධර්මතා තියෙනවා. ඒ තමයි අවිද්‍යාව සහ භව තණ්හාව. නොනින් දුරුකල යුතු ප්‍රහාණය කළ යුතු කරුණු අතුරින් ප්‍රධානතම දේ හැටියට සැලකන්නේ අවිද්‍යාවත් භව තණ්හාවත්. තුන්වෙනි කරුණ, අත්ථේ භික්ඛවේ ධම්මා අවිඤ්ඤා භාවේ තබ්බා සමතෝච විපස්සනාච. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් කිසියම් ධර්මතා භාවිත කරනවා නම්, පුහුණු කරන තියනවා නම් අන්නේ මොනවද කියලා විස්තර කරනවා. ඒ තමයි සමතය සහ විපස්සනාව. හතරවෙනි අංගයේ, අත්ථේ භික්ඛවේ ධම්මා අවිඤ්ඤා සංකිතා තබ්බා. මේ ලෝකයේ ඉපදෙච්ච නුවණැති කෙනෙක් විසින් සිය නුවණින් සාක්ෂාත් කළ යුතු දහම් තියෙනවා නම් ඒ මොනවද? විඥාච විමුක්තිච විද්‍යාව සහ විමුක්තිය කියන කාරණා දෙක. බුදුරජාණන් වහන්සේ මෙහි මේ කාරණා හතරක් හැටියට දේශනා කරන්නේ බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීම වන චතුරාර්ය සත්‍ය පිළිබඳව. මුලින් පංච උපාදානස්කන්ධය විස්තර කරනවා දුක්ඛ සත්‍ය විදියට. දෙවනුවට අවිද්‍යාව සහ භව තණ්හාව සමුදය සත්‍ය, නැත්නම් දුකට හේතුව වශයෙන් දක්වන්න පුළුවන්. තුන්වෙනුවට දක්වන්නේ සමතය සහ විපස්සනාව, වැඩි යුතු කාරණාව මාර්ග සත්‍ය විදියට දක්වන්න පුළුවන්. හතරවෙනිට දක්වන්නේ සාක්ෂාත් කළ යුතු සත්‍ය හැටියට නිරෝධ සත්‍ය පැහැදිලි කරනවා. මේ කාරණා හතරෙන් අපට පැහැදිලි වෙනවා අප මේ ලෝකයේ ඉපදෙච්ච සුගතියක් ලැබපු බුද්ධිමත් පිරිසක් විදියට. සම්බුද්ධෝත්පාද කාලයේ නැමැති අතිශය දුර්ලභ භාග්‍ය සම්පන්න ෂණ සම්පත්තිය ලැබපු පිරිසක් වශයෙන් අපට කළ හැකි අප විසින් කළ යුතු ඉහළම කාර්යභාරයන් හතරක් තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට දේශනා කරන්නේ. මුල්ම කාරණේ විදියට දක්වන්නේ පිරිසින් දැනගත යුතු කාරණේ. ඇසට රූපයක් පතිත වීමේදී ඇස රූපයේ චක්කු විඥානය ආදී මේ කාරණාවල එකතුවෙන් ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙන අවස්ථාව දුක්ඛ සත්‍ය වශයෙන් අපට ගන්න පුළුවන්. මෙන්න මේ දුක්ඛ සත්‍ය සැබෑලෙසම තේරු නොගත්තොත් ඒක උපාදාන බවට පත් වෙලා අවිද්‍යා සංගත සිතින් එහි සමුදයන් තිනගෙන අපි ඒ ස්කන්ධ උපාදාන විදියට අපේ ලෝකෙට ගන්නවා. මෙන්න මේක යථාපරිදි තේරුම් ගැනීම තමයි, එය පිළිසින දැන ගැනීම තමයි මෙලව ඉපදිච්ච නුවණැති කෙනෙක්ගේ මූලික කාර්යභාරය වෙන්නට ඕන. හැම මොහොතකම ඇසට රූප දකිනකොට, කනට ශබ්ද අහනකොට, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මනසට ධර්ම කියන මෙන්න මේ ආයතන හයෙන් අප අරමුණු ගන්න මොහොත විපාක මට්ටම. අන්නේ විපාක මට්ටමින් ලැබෙන ස්කන්ධ වල යථා ස්වභාවය නොදැනීම හේතුවෙන් එයා අපේ ලෝකයට අපි අවිද්‍යා පාදකව ස්පර්ශ සමුදයන් තියගෙන තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ප්‍රපංච වශයෙන් අපේ ලෝකයට ගැනීම තමයි මෙතෙන්දී උපාදාන ස්කන්ධ විදියට දක්වන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවය පිළිසින්ද දැනගන්න එක නුවණින් දැනගන්න එක තමයි නුවණැති කෙනෙක්ගේ මූලික කාර්යභාරය වෙන්නට ඕන. දෙවෙනි ධර්මතාවය විදියට දක්වන්නේ අත්‍යවික්ඛවේ ධම්මා අභිඥා පහතබ්බා. නුවණැති කෙනෙක් විසින් තම ප්‍රඥාවෙන් යමක් ප්‍රහීණ කරන්න තියෙනවා නම් ඒ කුමක්ද ප්‍රහීණ කළ යුත්තේ? අවිද්‍යාව සහ භව තණ්හාව. නොදැනීම සහ භවයට තියෙන ඇලීම ආසාව තමයි අප විසින් දුරු කළ යුත්තේ. මෙහිදී ප්‍රධානතම වශයෙන් අවිද්‍යාව අපි තේරුම් ගන්නට ඕන. ඇහැට රූපයක් පේන අවස්ථාව සැබවින්ම අපි පේන අවස්ථාව කිව්වට ඒ අප තේරුම් ගන්න අවස්ථාව. අන්නේ තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච මොහොතක මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව. මෙන්න මේක අපි තේරුම් නොගත්තොත් අපි ඒ රූපය තුළ හිත විඥානාක්තියක් විදිහට බැස ගන්නවා. මෙන්න මේ ස්වභාවය නිසා තමයි අපට සංඛාර විඥාන නාම රූප ආදී මේ පරිසම්පාදේ අනිත් අංග නිර්මාණය වෙන්නේ. එහි ප්‍රතිඵලයේ විදිහට භවය නිර්මාණය වෙලා කාම භව, රූප භව, අරූප භව අතරින් උපදක් වෙනස කර්ම සකස් වෙන්නේ. මෙන්න මේ නොදිනීම, දුකේ හට ගැනීම හා නොදිනීම, නැත්නම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදිනීමයි අවිද්‍යාව කියලා සඳහන් කරන්නේ. අන්නේ අවිද්‍යාවෙන් අප හිටියොත් එහි ප්‍රතිඵල විදියට භවයට යනවා. භවයට ගියොත් භවපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණ ආදී වශයෙන් ජාති ජරා මරණ ආදී අනේක විධ දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නොනති කෙනෙක් විසින් දුරු කළ යුතු කාරණා හැටියට දේශනා කළේ මෙන්න මේ අවිද්‍යාව සහ භව තණ්හාව. තුන්වෙනි කරුණ නොනති කෙනෙක් විසින් වැඩි යුතු කරුණ විදියට දක්වන්නේ සමතෝච විපස්සනාච. අර ඉහත කරුණු පිළිබඳව අවබෝධයෙන් සිටිය කෙනා එකාර්ථකින් සමත භාවනාවක් වැඩමින් හිතේ කාමචන්දාදී නීවරණ විස්කම්බන වශයෙන් යටපත් කරනවා. අන්න ඒ ප්‍රතිඵල විදියට හිත සමාධිමත් වුණාට පස්සේ සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානාති කියපු විදියට සමාධිමත් වෙච්ච සිතින් ඇස රූපය ආදී මේ ආයතන, ඒ වගේම රූප වේදනා සංඥාදී ස්කන්ධ, චක්කු ධාතු ආදී ධාතු මේ කිසියම් ක්‍රමයකින් කන්දතෝ ආයතනසෝ ධාතුසෝ ආදී වශයෙන් සත්‍යඨාන සූත්‍රයේ දේශනා කරපු විදියට කිසියම් න්‍යායකින් ඒ කරුණ විදර්ශනා කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. සමතෙන් කරන්නේ නීවරණයට පත් කිරීම, විපස්සනාවෙන් කරන්නේ අවිද්‍යාව දුරු කරලීම. මෙන්න මේ කරුණ දෙක තමයි මෙලොව ඉපදිච්ච කෙනෙකුට වඩන්න පුළුවන් ඉහළම කරුණ විදියට දක්වන්නේ. නුවණැති කෙනෙක් විදියට සන සම්පත්තිය ලැබුණු මොහොතෙහි අපට කල හැකි කළ යුතු වෙනම දේ තමයි නිතිපතා සමත සහ විපස්සනාවට තියෙන කාලය ටිකෙන් ටික වැඩි කර ගැනීම. හතරවෙනි කරුණ විදියට දක්වන්නේ අත්‍යවික්ඛවේ ධම්මා අවිඤ්ඤා සත්‍තිකාතබ්බා විජ්ජාති විමුක්තිච. නුවණැති කෙනෙක් විසින් සිය නුවණින් සාක්ෂාත් කළ යුතු කාරණා දුක්ඛ නිරෝධය විදියට දක්වන්නේ විජ්ජා විමුක්ති. අර ඉහතින් තේරුම්ගත්තු දැනුම සාක්ෂාත් කරන අවස්ථාව, එක අතකින් චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂයෙන් දකින අවස්ථාව සහ ඒ තුළින් ලෝභාදී අකුසල මූලයන්ගෙන් විශේෂයෙන්ම අවිද්‍යාවෙන් මිදීම නම් වූ විමුක්තිය සාක්ෂාත් කිරීම තමයි නුවණැති කෙනෙක්ගේ ජීවිතයේ පරමාර්ථය වෙන්නට ඕන. මෙන්න මේ ධම්මගේ යමින් පංච උපාදානස්කන්ධයේ පිරිසින් දැනගෙන අවිද්‍යා භව සංහා දුරුකොට සමති දර්ශනා වඩමින් විද්‍යා විමුක්තිය කරා යන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාතර සම්පත් සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් සසර සුගතියත් ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සුනුරුවන් සරණයි.